හැදවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ දාරුණ වග්ගයේන ඒක පුත්ත සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ සැදැහැවත් උපාසිකාවට එකම පුතෙක් ඉන්න අවස්ථාවකදී අන්නේ පුතා පිළිබඳව කොහොමද පිළිපදින්නේ, ඒ දරුවාට කුමක්ද දෙන ආදර්ශය අවවාදයේ කියන කාරණයයි ඒක පුත්ත සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා සද්ධා භික්ඛවේ උපාසිකා ඒකං පුත්තම් පියං මනාපං ඒවං සම්මා ආයාචමානා ආයාචේය. කිසියම් සැදැහැවත් උපාසිකාවකට ප්‍රියමනාප එකම දරුවෙක් ඉන්නවනම් පුතෙක් ඉන්නවනම් අන්න ඒ දරුවාගෙන් මෙන්න මේ විදියට මැනවින් ආයාචනය කරන්න ඉල්ලීමක් කරන්න කියලා. මොකක්ද ඉල්ලීම? තාදිසෝ තාත බවාහි යාදිසෝ චිත්තෝච ගහපති හත්තකෝච ආලවකෝ. පුතනුවනි, චිත්ත ගෘහපතියා හත්තාලවක කියන මේ දෙන්නා යම්බඳුද අන්නේ වගේ වෙන්න කියලා ඒ දරුවාට අවවාද දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ශ්‍රුතවන් ශ්‍රාවකයන් දෙදෙනෙක් වෙච්ච මාර්ගඵලලාභී විශේෂයෙන්ම අනාගාමී තත්ත්වයට පත්වල හිටිය ආදර්ශවත් ප්‍රධානතම ගිහි ශ්‍රාවකයන් දෙදෙනෙක් තමයි චිත්ත ගෘහපතියා හා හත්තාලවක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා, ඒසා භික්ඛවේ තුලා ඒතම් පමානම් මම ශාවකානම් උපාසකානම් යදිදං චිත්තෝච ගහපති. ඒසා භික්ඛවේ තුලා ඒතම් පමානම් මම ශාවකානම් උපාසකානම් යදිදං චිත්තෝච ගහපති හත්තකෝචාලවකෝ. මහණෙනි, මගේ ශ්‍රාවක උපාසකයන්ට තියෙන උදාහරණ දෙක තමයි චිත්ත ගෘහපතියා හත්තාලවක කියන මෙන්න මේ දෙන්නා. මේක තමයි තුලාව, මේක තමයි ප්‍රමාණය, මේක තමයි ආදර්ශය කියලා දේශනා කළා. ගිහි ශ්‍රාවකෙක් විදියට යන්න පුළුවන් උපරිම මට්ටම, උපරිම ආදර්ශය මේ අපට පැහැදිලි කළ දෙනවා. සාමාන්‍යයෙන් සෝතාපන්න ශ්‍රාවකයන් බුද්ධ කාලේ හිටියා. නමුත් ඊට වඩා බුදුහාමුදුරුවෝ අගය කළේ අනාගාමී මට්ටම දක්වාම දිනු වෙච්ච මේ චිත්ත ගෘහපතියා හත්තාලවක වගේ මේ උසස් ශ්‍රාවකයන්ගේ මට්ටමට පත්වනටයි භාගතුන් වහන්සේ තම ගිහි ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ. ඒ තුළින් එක අතකින් එය ආධ්‍යාත්මික ඉහළට දිනු වෙලා කාමරාග පටික කියන සංයෝජන සපුරා දුරු කරලා අනාගාමී මට්ටමෙන් වාසය කරා විතරක් නෙවෙයි, ඒ ඇතාව බොහෝ ශ්‍රාවකයන්ට ධර්මයෙන් අනුග්‍රහ කළා. ගිහි ශ්‍රාවකයන්ට විතරක් නෙවෙයි, මේ ගිහි අනාගාමී ශ්‍රාවකයන් භික්ෂූන් වහන්සේලා සමගත් ඉහළ මට්ටමේ ධර්ම සංවාද පවත්වල තියෙනවා. ස්වාමින් වහන්සේලාටත් ඇතිවෙච්ච ගැටලු සැන් නිරාකරණය කළ දීලා තියෙනවා. අන්න එවැනි උතුම් ශ්‍රාවකයන් ගැනයි මේ සඳහන් කරන්නේ. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නම් එතුමියට ඉන්න එකම දරුවාගෙන් මේ වගේ ඉල්ලීමක් කරන්න කියලා සඳහන් කරන්නේ. දරුවන් වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන දෙමෝපියන් වශයෙන් හුදෙක් අධ්‍යාපනය ලබා දීලා රැකිරක්ෂා ලබා දීන පමණක් නෙවෙයි, ඒ දරුවන් ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තලයකට පත් කරලීම සැදැහැවත් උපාසක උපාසිකාවන්ගේ පරම යුතුකමක් වෙනවා. අනේ යුතුකම තමයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී පැහැදිලි කළ දෙන්නේ. ඊළඟට සඳහන් කරනවා, අන්නේ දරුවා යම් කිසි දවසක පැවිදි වෙනවා නම් සචේ කෝතන් තාත අගාරස්මා අනගාරියම් පබ්බජසි තාදිසෝ තාත බවාහි යාදිසා සාරිපුත්ත මොග්ගල්ලානා. පුතුනෝනි, ඔබ යම් කිසි දවසක ගිහිගෙන් නික්මෙල පැවිදි වෙනවා නම් අන්න එදාට පුතාගෙන් ඉල්ලීමක් කරන්න, පුතේ ඔබ සාරිපුත්ත ස්වාමින් වහන්සේ මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ වැනි උතුමන් වගේ වෙන්න කියලා ඒ දරුවාට උපදෙස් දෙන්න ඉල්ලීමක් කරන්න කියලා සඳහන් කළා. ඒසා භික්ඛවේ තුලා ඒතං පමානං ශාවකානම් භික්ඛූනම් යදිදං සාරිපුත්ත මොග්ගල්ලානම්. මේ සම්බුදු සසුනේ පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට තියෙන ඉහළම ආදර්ශය, පරමාදර්ශය තමයි සැරියුත් මොග්ගල්ලාන ස්වාමින් වහන්සේලා දෙදෙන. අන්න උන්වහන්සේලාගේ ගුණ නුවණ දැකලා භික්ෂුන් වහන්සේලා හික්මෙන්න ඕන කියලා නිතරම අනුශාසනා කළා. සැරියුත් මහරහතන් වහන්සේ ගැන සඳහන් කරන්නේ හරියට අම්මා කෙනෙක් වගේ කියලා. උන්වහන්සේ මුලදී සෝතාපට්ටි ඵලයේ පිහිටවනව තම ශ්‍රාවකයන් තමන්ගේ සහෝදර භික්ෂුන් වහන්සේලා. ඒ විතරක් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේ උත්තමත්වයේ ඵලයේ විනීති කියලා සඳහන් කළා. ඉතුරු මාර්ගඵල ලබන්නට උදව් කරනවා, අනුශාසනා කරනවා. හරියට දරුවෙකුට කිරි අම්මා කෙනෙක් වගේ කියලා සඳහන් කළා. අන්න ඒ වගේ උතුම් ස්වාමින් වහන්සේලාගේ ආදර්ශය ලබන්න අනුශාසනා කරන බුදුහාමුදුරෝ ඊට පස්සේ අපට සඳහන් කරනවා, අර උපාසිකාවටම කියනවා, තංචේ භික්ඛවේ භික්ඛුං සේකං අප්පත්තමානසං ලාභසක්කාර සිලෝකෝ අනුපාපුනාති සෝ තස්ස හෝති අන්තරායාති. ඒ භික්ෂුන් වහන්සේගෙම ඉල්ලීමක් කරන්න කියලා කියනවා. ඒ භික්ෂුන් වහන්සේ වෙත නැත්නම් ඒ තමාගේ දරුවා වෙත ලාභ සත්කාර පැමිණෙන විට අන්නේ ලාභ සත්කාරයන්ට පැමිණෙන්නට එපා, ඒකට ගිජු වෙන්න එපා, ඒක අන්තරාය කර දෙයක් කියලා හිතන්න කියලා සඳහන් කළා. අප දියුණුවක් සඳහා යන ගමනේදී බාහිර සමාජයෙන් අපට ලැබෙන ලාභ සත්කාර වෙන්න පුළුවන්, කීර්ති ප්‍රශංසා, ස්තෝත්‍ර ගායන මෙන්න මේ වගේ දේවල් අපේ ජීවිතේ ලැබෙනකොට අප බොහෝ විට ඒ සඳහා හිත යොමු කරලා අපට යන්න තියෙන අර ආධ්‍යාත්මික ගමන මග අප ප්‍රවාද කරගන්නවා, නැත්නම් ඒක අත්හැරගන්නවා. අන්න එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් අපට සඳහන් කරන්නේ සදහවත් උපාසිකාවගෙන් ඉල්ලීමක් කරනවා තමගේ දරුවන්ට කියා සිටින්න, මේ ලාභ සත්කාර කියන ඒවා බොහොම දරුණු දෙයක්, කටුක දෙයක්, අන්න ඒ දෙයට අහු වෙන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ හැම සූත්‍රයකම දක්වන්නේ දාරුණෝ භික්ඛවේ ලාභ සත්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමයි කියලා. මේ ලාභ සත්කාර ප්‍රශංසා කියන ඒවා කටුක දේවල්, පරුස දේවල්, අන්තරායකර දේවල්, අනුත්තර වූ යෝගක්ෂේමය, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා යන මේ ගමනේදී ලාභ සත්කාර අන්තරායකර දෙයක් හැටියට දේශනා කරලා අන්න ඒ ලාභ සත්කාර අත්හරිනට, ඒකට ගිජුනවන්නට, ඒ සඳහා සිත නොයොදවන්නට බුදුරජාණන් වහන්සේ අපට නැවත නැවතත් මේ සූත්‍ර දේශනාවලින් අනුශාසනා කරනවා. ඉතින් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපට මේ ඒකපුත්තු සූත්‍රයෙන් දේශනා කරන්නේ පිරිමි දරුවෙක් විසින් ආදර්ශයට ගන්න ඕන උසස්ම පරමාදර්ශ මොනෝද කියලා. ගිහිව වාසය කරනවා නම් චිත්ත ගෘහපතියා හා හත්තාලවක දෙන ආදර්ශයන් අරගෙන අනාගාමි ඵලය දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළටම යන්නට බුදුහාමුදුරන් වහන්සේ අපට දිරිගන්වනවා. ඒ ශ්‍රාවකයා යම්කිසි දවසක පැවිදි වෙනවා නම් සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ආදර්ශය තමන්ගේ ජීවිතයට අරගෙන ඒ දෙස බලලා තමන්ගේ ගුණ නුවණ වර්ධනය කරගන්නට, විශේෂයෙන්ම ලාභ සත්කාර හමුවෙහි ඒවාට ගිජු නොවි ඒව බැහැර කරලා තමන්ට මේ ලබන්න පුළුවන් උපරිම ආධ්‍යාත්මික දියුණුව කරා යන්නට බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී අනුශාසනා කරනවා. ඉතින් මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කළ දෙන දේ ගිහි පරමාදර්ශ සහ පැවිදි පරමාදර්ශ විස්තර කරලා ලාභ සත්කාර හමුවෙහි කම්පාවටපත් නොවෙන්නට, ඊට ගිජු නොවන්නට, ඒ පැත්තට හැරෙන්නේ නැතුව ආධ්‍යාත්මික දියුණුවම අරමුණු කරගෙන ආරස්ථානික මාර්ගය ඔස්සේ සතිමත් බව දිනු කරලා ප්‍රඥාවෙන් විකසිත වූ ජීවිතයක් ගත කරන්ටයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී ධෛර්යය ලබා දෙන්නේ. ඉතින් එහෙම කටයුතු කරන්ට ඔබ අප හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා, මේ උතුම් කුසලයේ හේතුවෙන් නිර්වාණ අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.